දසවන පාඩම අහේතුක සිත් අටලොස. මේ ධර්මයේහි ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ යන චෛතසික ධර්ම සයිට හේතු යන නම විවහාර කරනු ලැබේ. හේතු යන නාමය විවහාර කරන චෛතසිකයන් යටත් පිරිසෙයින් එකක් හෝ යෙදෙන සිතට සහේතුක සිතකැයි කියනු ලැබේ. එක හේතු ධර්මයකදු නොලැබෙන සිත්වලට අහේතුක සිත්‍යයි කියනු ලැබේ. අකුසල විපාකය, කුසල විපාකය, ක්‍රියාය කියා අහේතුක සිත් තුන් කොටසක් ඇත්තේය. ඒ සිත්වලට අහේතුක නාමය විවහාර කරන්නේ ඒවා යම් කිසි හේතුවක් නැතිව ඉබේම ඇතිවන ඒවා නිසා නොව. හේතු යන නම විවහාර කරන ලෝභාදී ධර්ම සයෙන් එකකුත් ඒ සිත්වල නැති නිසා බව විශේෂයෙන් මතක තබාගත යුතුය. හේතු පිළිබඳ විස්තරයක් මතු පරිච්ඡේදයක එනවා ඇත. අකුසල විපාක සිත් 7ක්ද, කුසල විපාක සිත් 8ක්ද, ක්‍රියා සිත් 3ක්ද ඇති බැවින් අහේතුක සිත් අටලොසක් වේ. විපාක යනු කුසලා කුසලයන් කළ තැනැත්තාගේ సంతානෙහි ඒ කුසලා කුසලයන් නිසා අනාගතයේහි ඇතිවන සිත්‍ය. කුසලා කුසලයන්ගේ බලයෙන් අනාගතයේහි ඇතිකරවන සිත්‍ය. අකුසල විපාක සිත් 7. සාමාන්‍යයෙන් අකුසල විපාකය එකක් උවද සිත් උපදින ස්ථානයන්ගේ වශයෙන්ද, සිත්වලින් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන්ද අකුසල විපාක 7ක් වේ. ඇසය, කනය, නාසය, දිවය, කයය, හෘද රූපය කියා සිත් උපදින ස්ථාන 6ක් ඇත්තේය. ඒවා ගැන විස්තර මතු දත හැකිවනු ඇත. විපාක සිත් අතර ඇසෙහි උපදිනා සිද්ද ඇත්තේය. කනෙහි උපදනා සිද්ද, නාසයෙහි උපදනා සිද්ද, දිවෙහි උපදනා සිද්ද, කයෙහි උපදනා සිද්ද ඇත්තේය. ඒ සිත්වලට උපදනා ස්ථානය අනුව නම් දී තිබේ. හෘද රූපේහි උපදනා සිත් බොහෝ බැවින් ඒවාට උත්පත්ති ස්ථානය අනුව නම් නොදිය හැක. අහේතුක සිත්වල හෘදේහි උපදිනා සිත්වලට ඒ සිතින් සිදු කරන කෘත්‍ය අනුව නම් දී තිබේ. උපේක්ඛා සහගත චක්කු විඥාණය, උපේක්ඛා සහගත සෝත විඥාණය, උපේක්ඛා සහගත ගාන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, දුක්ඛ සහගත කාය විඥාණය, උපේක්ෂා සහගත සම්පටිච්ඡන, උපේක්ඛා සහගත සම්තිරණය මේ 7 අකුසල විපාක සිත්‍ය. චක්කු විඥානේ යන්නේහි තේරුම ඇසෙහි උපදිනා සිතය යනුයි. එයින් ඇස ඉදිරියට පැමිණි රූපේ දැකීම සිදු කරනු ලැබේ. සෝත විඥානේ යන්නේහි තේරුම කනෙහි උපදිනා සිතය යනුයි. එයින් කනට පැමිණෙන ශබ්ද ඇසීම කරනු ලැබේ. ගාන විඥානේ යන්නේහි තේරුම නාසයෙහි උපදිනා සිතය යනුයි. එයින් නාසයට පැමිණෙන ගන්ධයන් දැන ගැනීම සිදු කරනු ලැබේ. කාය විඥානේ යන්නේහි තේරුම කයෙහි උපදිනා සිතය යනුයි. එයින් ශරීරයේහි සිදුවන සැපීම් දැනගනු ලැබේ. චක්ෂු විඥානාදී විඥාන පසින් ගන්නා ලද අරමුණ පිළිගන්නා සිතට සම්පටිච්ඡන සිතයයි කියනු ලැබේ. සම්පටිච්ඡනයන්ගෙන් ගත් අරමුණ විමසන්නා වූ සිත සන්තීර්ණ නම් වේ. සම්පටිච්ඡන සන්තීර්ණ සිද්දෙකෙහි තතු වීති කාණ්ඩයේදී දත හැකිවනු ඇත. දැන් සිත් ගණන පමණක් මතක තබා ගන්න. අහේතුක කුසල විපාක සිත් අට. උපේක්ඛා සහගත චක්කු විඥාණය, උපේක්ඛා සහගත සෝත විඥාණය, උපේක්ඛා සහගත ගාන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, සුඛ සහගත කාය විඥාණය, සෝමනස්ස සහගත සන්තිර්ණය, උපේක්ඛා සහගත සන්තිර්ණය. මෙසේ අහේතුක කුසල් විපාක සිත් අටකි. අකුසල් සිත්වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණකි. කුසල් සිත්වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගයම ඇති කරනු ලැබේ. කියන ලදුයේ කුසලයෙන් ඇති කරන අහේතුක විපාක සිත්‍ය. කුසලයෙන් ඇති කරන සහේතුක විපාක පසුව දත හැකිවනු ඇත. අහේතුක කුසල විපාක සිත් මිස අහේතුක කුසල් සිත් කොටසක් නැති බවද මතක තබා ගත යුතුය. අකුසල විපාකවලට වඩා අහේතුක කුසල විපාකවල ඇති වෙනස කාය විඥානීය සුඛ සහගත වීමත් සන්තිර්ණ දෙකක් වීමත්ය. සන්තිර්ණ දෙකක් වී ඇත්තේ අරමුණු අනුවය. අරමුණ ඉතා හොඳ වෙන කලෙහි සන්තිර්ණය සෝමනස්ස සහගත වේ. අරමුණ මධ්‍යම වන කලෙහි උපේක්ෂා සහගත වේ. ප්‍රශ්න 1. මේ සිත්වලට අහේතුක සිත්‍ය කියන්නේ ඉබේම ඇතිවන නිසාද, නැතහොත් අනික් කරුණක් නිසාද? 2. හේතු යන නම විවහාර කරන ධර්මයෝ කවරහුද? 3. විපාකයයි කියනුයේ කෙබඳු සිත් කොටසකටද? 4. අහේතුක සිත්වලට නම් දී තිබෙන්නේ කෙසේද? 5. අකුසල් සිත්වලින් සහේතුක විපාකත් ඇති කරනවාද? 6. අකුසල විපාක සිත්වලට වඩා කුසල විපාක සිත්වල වෙනස්කම් මොනවාද? 11 වන පාඩම. අහේතුක ක්‍රියා සිත් තුන. විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නොවන සිත්වලට ක්‍රියා සිත්‍යයි කියනු ලැබේ. යම්කිසි කෘත්‍යයක් සිදු කිරීම හැම සිතකම ස්වභාවයය. විපාක උපදවන සිත්වලට කුසල්‍ය අකුසල්‍ය යන නම් දුන් බැවින් ඒවායින් උපදවන සිත්වලට විපාක යන නම දුන් බැවිනුත් ඉතිරිවන සිත් කොටසට ඒ ඒ කෘත්‍යයන් සිදු කිරීම වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ක්‍රියා යන නාමය විවහාර කරනු ලැබේ. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේද ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යයන් අනුවය. උපේක්ඛා සහගත පංචද්වාරා වර්ජනය. උපේක්ඛා සහගත මනෝද්වාරා වර්ජනය. සෝමනස්ස සහගත හසිතූපාදය යනු අහේතුක ක්‍රියා සිත් තුනය. ඇස කන නාසය දිවකය යන මේ සිත් උපදිනා ස්ථානයට ද්වාරයයි කියනු ලැබේ. චිත්ත සන්තානයට රූපාදී අරමුණු ඇතුල් වන්නේ ඒ ද්වාරවරිනි. භවාංග චිත්තේයයි කියන සත්වයාගේ ප්‍රකෘති චිත්තය හා තවත් බොහෝ සිද්ධ ඇතිවන්නේ හෘද කෝෂයෙහිය. හෘදය කෝෂයෙහි පවත්නා වූ භවාංග චිත්ත පරම්පරාවට මනෝද්වාරයයි කියනු ලැබේ. නානා කරුණු සම්බන්ධයෙන් නොඑක් සිත් නැගී නැගී එන්නේ හෘද කෝෂයෙහි පවත්නා භවාංග චිත්තේනි. චක්ෂුරාදී ද්වාර පසින් යම් කිසිවකට අරමුණක් පැමිණියහොත් එකිනෙහිම ඒ අරමුණ මනෝද්වාරයේද සැපේ. එයින් භවාංග සිත් ඉපදීම නැවතී ද්වාරයක කිසියම් අරමුණක් ගැටුණු බව දැනගන්නා සිතක් පහළ වේ. එය පංචද්වාරයේහි ගැටුණු අරමුණ මෙනෙහි කිරීමක් බැවින් ඒ සිතට පංචද්වාරා වර්ජන යැයි කියනු ලැබේ. පංචද්වාරයේහි ගැටීමක් නොවී කෙලින්ම මනෝද්වාරයටද අරමුණු පැමිණේ. එසේ පැමිණෙන අරමුණු සම්බන්ධයෙන් මුලින්ම පහළ වන සිත මනෝද්වාරා වර්ජන නම් වේ. පංචද්වාරා වර්ජනය යනු පංචද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කරන සිතය. මනෝද්වාරා වර්ජනය යනු මනෝද්වාරයට පැමිණෙන අරමුණ පළමුවෙන්ම මෙනෙහි කරන සිතය. මේ සිත් දෙක පිළිබඳ අවබෝධයක් ඇතිකරගත හැකි වන්නේ වීති කාණ්ඩය උගෙනීමේදීය. දැන් සාමාන්‍යයෙන් සිත් දෙක පමණක් මතක තබා ගන්න. හසිතු පාද චිත්තේ යනු සිනා උපදවන චිතය. සිනා උපදවන සිත් තවත් ඇත්තේය. මේ අහේතුක ක්‍රියා චිත්තයද ඉන් එකකි. සිනා උපදවන අන්සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේද සිදු කරනු ලැබේ. මේ සිතින් කරන්නේ සිනහව පමණකි. එබැවින් මෙයට හසිතූපාද යන නම් තබා ඇත්තේය. මේ අහේතුක ක්‍රියාසිත් තුන හැර තවත් ක්‍රියාසිත් 17ක් ඉදිරියේහි කියවෙන්නේය. ක්‍රියාසිත් සියල්ලම 20කි. ඒ සිත්වලින් පංචද්වාරා වර්ජන මනෝද්වාරා වර්ජන දෙක හැර ඉතිරි ක්‍රියාසිත් 18ම ඇතිවන්නේ රහතුන්ටය. මේ හසිතූපාද සිතද රහතුන්ට පමණක් ඇතිවන සිතකි. රහත් වූ සාමාන්‍ය ජනයා මෙන් හඬලා සිනාසෙන්නාහු නොවෙති. සිනහව සය ආකාර වන බව අලංකාර ශාස්ත්‍රයේහි දක්වා තිබේ. සිතය, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතය යනු සයාකාර සිනාවන්ගේ නාමයෝය. මුහුණ බලා ඉන්නා කෙනෙකුට ප්‍රීතිමත් වූ බව අඟෙන පරිදි ඇස් දෙක පමණක් මදක් විවෘත වන සිනහව සිත නම් වේ. දත්වල අග පෙනෙන හඬ නොනැගෙන සිනහව හසිත නම් වේ. බුද්ධ, ප්‍රත්‍යේක බුද්ධාදී උත්තම පුද්ගලයෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නොකෙරෙති. මිහිරි හඬක් නැගෙන සිනාව විහසිත නම් වේ. හිස හා උරහි සැලෙන සිනාව උපහසිත නම් වේ. කල්යාණ පෘථග්ජනයෝද ශාක්‍යයෝද ඒ දෙයාකාරයෙන් සිනාසෙති. මහා හඬ නගා නොසිනාසෙති. ඇස්වලින් කඳුළු ගලන සිනහව අපහසිත නමි. ශරීර අවයව සියල්ලම සොලවමින් නගලමින් කරන සිනහව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කරනොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිත උත්පාද සිතින් ඇති කරන්නේ සිත හසිත දෙක පමණකි. අකුසල විපාක සිත් 7ය, කුසල විපාක සිත් 8ය, ක්‍රියාසිත් 3යි, අහේතුක සිත් 18කි. අහේතුක සිත් දුබල කොටසක් නිසා ඒවායේ සංඛාර භේදයක් අභිධර්ම පාළියේහි දක්වා නැත. සිත් ගණන් ගැනීමේදී අහේතුක සිත් 18ම අසංඛාරික සිත් ලෙස ගණන් ගනු ලැබේ. අහේතුක සිත් 18හි ඇත්තේ සෝමනස්ස සහගත සිත් දෙකකි. උපේක්ෂා සහගත සිත් 14කි. සුඛ සහගත සිත් 1කි. දුක්ඛ සහගත සිත් 1කි. අකුසල සිත් 12ය, අහේතුක සිත් 18ය යන සිත් 30ට අශෝභන සිත් යයි කියනු ලැබේ. මතු කියනු ලබන එක ක්‍රමයකින් 59 යක් වූ, තවත් ක්‍රමයකින් 91ක් වූ සිත්වලට ශෝබන සිත්තේයි කියනු ලැබේ. ප්‍රශ්න 1. ක්‍රියා සිත්ය කියනුයේ කෙබඳු සිත්වලටද? 2. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ කුමකින්ද? 3. හසිත උත්පාද සිතින් උපදවනා සිනා දෙක කුමක්ද? 4. ඒ සිත ඇතිවන්නේ කාටද? 5. අශෝභන සිත් කොතෙක්ද? 6. ඒ වායේ සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? 7. උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? 8. දෝමනස්ස සහගත සිත් කොතෙක්ද? 9. අසංකාරික සිත් කොතෙක්ද? 10. සසංකාරික සිත් කොතෙක්ද? 12 වෙනි පාඩම. කාමාවචර කුසල් සිත් 8. යම් කිසිවෙකුගේ సంతානෙහි ඇති වූහොත් ඒ තැනැත්තාගේ సంతානෙහි අනාගතයේ ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත්යයි කියනු ලැබේ. දන් දීම, සිල් රැකීම ආදී වශයෙන් සාමාන්‍ය ජනයාට ඇතිවන කුසලය කාමාවචර කුසලයයි. ශ්‍රද්ධාව බලවත් වීම, ඍසිසේ දාන වස්තුන් ලැබී ප්‍රිය ප්‍රතිග්‍රාහකයන් ලැබීම ආදීන් ඒ කුසල චිත්තය සෝමනසයෙන් යුක්තවද, ඒවා නොලත් අවස්ථාවලදී උපේක්ෂාවෙන් යුක්තවද ඇතිවේ. එබැවින් සාමාන්‍යයෙන් එකක් වූ කුසල චිත්තය සෝමනස්ස සහගත සිතය උපේක්ෂා සහගත සිතේ කියා දෙකක් වේ. සමහර අවස්ථාවලදී ඒ කුසල කර්ම කර්මඵලාදිය දක්නා නුවණින් යුක්තවද, සමහර විට නුවණින් තොරවද ඇතිවේ. එබැවින් සෝමනස්ස සහගත සිතද ඥාන සම්ප්‍රයුක්ත සිතය ඥාන විප්‍රයුක්ත සිතය කියා දෙකට බෙදේ. උපේක්ෂා සහගත සිතද එසේ දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කුසල් සිත් සතරක් වේ. ඒ සතරින් එක එකක් නැවත සංස්කාර ભેදයෙන් දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කාමාවචර කුසල් සිත් 8ක් වේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය යන මේ 8 කාමාවචර කුසල චිත්තයෝය. මේ කාමාවචර කුසලයට මහා කුසලයයිද කියනු ලැබේ. එසේ කියන්නේ රූපාවචර හා අරූපාවචර ලෝකෝත්තර කුසලයන් මෙන් එය උසස් නිසා නොව, ලෝකයේ සෑම තැනම විසෙන බොහෝ දෙනාට ඇතිවන කුසලය නිසාය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුසල් ඉතා ටික දෙනෙකුට පමණක් කලාතුරකින් ඇතිවන ඒවාය. කාමාවචර කුසල් සිත් 8 ඇතිවන්නේ දාන, සීල, භාවනා, අපචායන, වේයාවච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේශනා, දිට්ඨිජකම්ම යන දස පුණ්‍යක්‍රියාවන් සිදු කිරීම වශයෙනි. දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පානාතිපාත චේතනා, අදත්තා දාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදී වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේය. චිත්තය ඒ ඒ හත්තට හරවන්නේ චේතනාවෙනි. මහා කුසල් සිත් අට අතුරින් එක එක සිතක් දානාදී චේතනා අනුව සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික දානමය කුසලය, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සීලමය කුසලය යනාදී වශයෙන් දසය බැගින් වේ. සියල්ල එක්කල කල්හි දස පුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල්සිත් 80කි. සිතක ඇත්තා වූ ශක්තියත් සිත ඒ ඒ අතට හරවන චේතනාවමය. තියුණු ඌද මහත් ඌද චේතනාවකින් යුතු කුසලය බලවත්ය. මහා විපාක ඇත්තේය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුසලය දුබලය. අල්ප විපාක ඇත්තේය. කෙනෙක් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තයෙන් යාචකයෙකුට සතයක් දෙයි. ඔහු තවත් දිනයකදී ඒ චිත්තයම ඒ යාචකයාටම රුපියලක් දෙයි. ඒ දෙවාරයේදීම ඇතිවන්නේ එකම සිතය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත්ය. එබැවින් රුපියල දෙනදා ඇතිවන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත බලවත් බවත් මහා විපාක ඇතිකරවන බවත් කිය යුතුය. මේ ක්‍රමයෙන් සෑම තැනම චේතනා අනුව කුසලයන්ගේ කුඩා මහත් බව සලකා ගත යුතුය. කුසලයක් උසස් වීමට බලවත් වීමට ඇත්තා වූ ප්‍රධාන කරුණ ඥාන සම්ප්‍රයුක්ත වීමය. සෝමනස්ස සහගත වීම ආදී කරුණුවලින් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත කුසලයක් උසස් නොවේ. සෝමනස්ස සහගත උපේක්ෂා සහගත අසංස්කාරික සසංස්කාරික භාවයෝ කුසලය පිළිබඳ අප්‍රධාන කරුණුය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයේද සසංකාරික කුසලයට වඩා අසංකාරික කුසලයේද උසස්සයි කියනු ලැබේ. ඥාන විප්‍රයුක්ත කුසලයක් නම් කරුණකින්වත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයකට වඩා උසස් නොවේ. කාම වචර කුසල චිත්තයන්ගේ උත්පත්ති ක්‍රමය. සොම්නසින් යුතුව කම්පල දන්නා නුවණින් යුතුව කාගේවත් මෙහෙවීමක් නැතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. සොම්නසින් හා නුවණින් යුක්තව මෙහෙවීමක් ඇතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. සොම්නසෙන් පමණක් යුතුව නුවණින් යුක්ත නොවී කෙනෙකුගේ මෙහෙවීමක්ද නැතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. සොම්නසෙන් යුක්තව නුවණින් තොරව මෙහෙවීමකින් දන් දීම් ආදිය කරන කල්හි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. සොම්නසක් නැතිව මධ්‍යස්ථතාවයෙන් යුක්තව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් සතර ඇතිවන සැටි සලකා ගත යුතුය. ප්‍රශ්න 1. කුසල චිත්තය යනු කුමක්ද? 2. කාමාවචර කුසල චිත්තය බෙදී තිබෙන්නේ කවර කරුණු වලින්ද? 3. කාමාවචර කුසලයට කියන අනිත් නම කුමක්ද? 4. කුසලය උසස් වීමට ඇති ප්‍රධාන කරුණ කුමක්ද? 5. චේතනා අනුව කාමාවචර කුසලය කොතෙක් වේද? 6. කුසලයක කුඩා මහත් බව මනින්නේ කෙසේද? 13 වන පාඩම සහේතුක කාමාවචර විපාක සිත් 8. වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලය සේම සහේතුක කාමාවචර විපාක සිද්ද 8ක් වේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. සහේතුක කාමාවචර විපාක සිත් 8කි. කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සිත් මේ 8 පමණක් නොවේ. ইহත අහේතුක සිත් වලදී කියවුණු කුසල විපාක සිත් 8ද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝය. කාමාවචර කුසලයාගේ විපාක අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි. මේ සිත් 8 සහේතුක කාමාවචර විපාක සිත්‍ය. අහේතුක සිත්වල දැක්වුණු කුසල විපාක සිත් 8 අහේතුක කුසල විපාකයෝය. කාමාවචර කුසලය කළ තැනැත්තා මළපසු ජීවත්ව උන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයත්ව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. කුසලය ඉතා දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයෙහි පළමුවෙන් පහළ වේ. මරණින් මතු යම්කිසි තැනක ඒ පළමුවන සිත පහළ වීමම සත්වයා ඒ භවයට පැමිණීමය. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම්, හොඳ හොඳ ශබ්ද ඇසීම් ආදී වශයෙන් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් චක්කු විඤ්ඤාණාදී අහේතුක කුසල විපාක සිත් ඇතිවේ. සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8. සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලෙක සසර නූප දින්නා වූ රහතුන්ට පින්පව් නැත. එහෙත් රහත් වූද ලෝකයෙහි පින්යයි සම්මත වූ පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම ආදී සත්ක්‍රියා කෙරෙති. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමානවතුදු කුසලේහිසේ මතු විපාක ඉපදීමේ ශක්තිය ඒවායේ නැත. එබැවින් ඒවා කුසල් නොවේ. රහතුන්ගේ సంతානෙහි ඇතිවන ඒ සිත්වලට ඒ ඒ ක්‍රියා සිදු කිරීම මාත්‍රය පමණක් ඇතිබැවින් ක්‍රියා සිත්‍යයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියා සිද්ද කාමාවචර කුසාසේම 8කි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත ඥානවි ප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥානවි ප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥානවි ප්‍රයුක්ත සසංස්කාරික සිත යන මේ අට සහේතුක කාමාවචර ක්‍රියාසිත්‍ය. කාමාවචර කුසල්සිත අටය සහේතුක කාමාවචර විපාකසිත අටය සහේතුක කාමාවචර ක්‍රියාසිත අටයයි කාමාවචර සෝබනසිත 24කි. එහි සෝමනස්ස සහගත සිත් 12කි. උපේක්ෂා සහගත සිත් 12කි. ඥාන සම්ප්‍රයුක්ත සිත් 12කි. ඥාන විප්‍රයුක්ත සිත් 12කි. අසංකාරික සිත් 12කි. සසංස්කාරික සිත් 12කි. අකුසල් සිත් 12ය. අහේතුක සිත් 18ය. කාමාවචර සෝබන සිත් 20යි. කාමාවචර සිත් 54කි. කාම සිත් 54, අකුසල් 12කි. කුසල් 8කි. විපාක 23කි. ක්‍රියා 11කි. සෝමනස සහගත සිත් 18යි. උපේක්ෂා සහගත සිත් 32යි. දෝමනස සහගත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත සිත් 1යි. අසංකාරික සිත් 37යි. සසංකාරික සිත් 17යි. මේ සිත් ගණන මතක තබා ගන්න. මතක තබා නොගත හොත් ඉදිරියට කරදර විය හැකිය. ප්‍රශ්න 1. සහේතුක කාමාවචර විපාකය අටවැදෑරුම් වන්නේ කෙසේද? 2. කාමාවචර කුසලයෙන් ඇති කරන්නේ සහේතුක කාමාවචර විපාක අට පමණක්ද? 3. කාමාවචර කුසලයෙන් ඇතිකරන විපාක සම්පූර්ණයෙන් කොතෙක්ද? 4. සහේතුක කාමාවචර ක්‍රියාවලත් කාමාවචර කුසලයේත් වෙනස කවරේද? 5. කාමාවචර සිත් සිව් පනස වේදනා ભેදයෙන් බෙදනු. 14 වන පාඩම. රූපාවචර සිත් 15. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 3 වර්ගය පොදු ජනයාට ඇති නොවන පෙර පින්හා මහාවීර්‍ය ඇති කාමාශාවන් බැහැර කළ උසස් පුද්ගලයන් ටික දෙනෙකුට පමණක් ඇතිවන විශේෂ සිත් කොටසකි. පොදු ජනයාට ඇතිවන්නේ කාම සිත් පමණකි. ඒවා ඉන්ද හසිතූත්පාදය හා මහා ක්‍රියාසිත අට ඔවුන්ට ඇති නොවේ. රූපා වචරාදී සිත්වලට ධ්‍යාන සිත්‍යයි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස්ය, උසස්ය, බලවත්ය. ඉර්ති ප්‍රාතිහාර්ය කළ හැකි වන්නේ ඒ සිත්වල බලයෙන්ය. රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදේ. ඒ එක් එක් කොටසක් නැවත ධානයන්ගේ වශයෙන් පසට පසට බෙදේ. එසේ වීමෙන් රූපාවචර සිත් 15ක් වේ. කාමාවචර සිත් වලට ශක්තිය ඇත්තේ අරමුණ යන්තමට ගැනීමටය. අරමුණ හොඳින් ගත හැකි දත හැකි ශක්තිය ඇත්තේ ධ්‍යාන සිත් වලටය. ධ්‍යාන සිත් තමන් විසින් ගන්නා කසිනාදී ආරම්මණය බදා ගන්නාක් මෙන් ඉතා හොඳින්ද තදින්ද ගන්නේය. ධ්‍යාන සිතට එසේ කළ හැකි වන්නේ ධ්‍යානයේ බලේනි. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය කියා ධ්‍යාන පසක් ඇත්තේය. ඒවා චෛතසික ධර්ම සමූහයෝය. ප්‍රධාන ධානාංගය බලවත් වූ ඒකාග්‍රතාවය. පොදු ජනයාගේ සිතෙහිද දුබල ඒකාග්‍රතාවයක් ඇත්තේය. එය එක අරමුණක සිත බොහෝ වේලාවක් පැවැත්වීමට සමත් නොවේ. ධ්‍යාන ඒකාග්‍රතාව වනාහි බොහෝ වේලාවක් එක අරමුණක සිත පැවැත්වීමට සමත් වේ. ධ්‍යානලාභීන්ට පැය ගණනක් වුවද දවස මුළුල්ලේම වුවද තමන්ගේ සිත එක අරමුණේම පැවැත්විය හැකිය. ඒකාග්‍රතාවට හෙවත් සමාධියට විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, උපේක්ෂාවයයි උපකාරක ධර්ම පසක් ඇත්තේය. සමාධි චිත්තේට පසුබසින්නට හැකිලෙන්නට නොදී විතර්කය යෝගාවචරයාගේ සිත නැවත නැවත අරමුණට යවයි. විචාරය අරමුණ පිරිමදී, සිත ප්‍රබෝධ කරයි, සුඛයෙන් ආස්වාදය ඇති කරයි. විතර්කාදී ධර්ම සතරේ උපකාරයෙන් සමාධිය බලවත් වී ප්‍රථම ධානිය සෑදී. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් යුක්ත වන විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධර්ම පස ප්‍රථම ධානයේය. ප්‍රථම ධානය ලැබූ තැනැත්තා ඉදිරියටද භාවනාවෙහි යෙදෙන කල්හි විතර්කයෙන් තොරව පැවැත්විය හැකි තත්වයට සමාධිය දියුණු වේ. එකල්හි ඔහුට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන චතුර් අංගයෙන් යුක්ත ද්විතිය ධානය පහළ වේ. යෝගාවචරයා නැවත භාවනා කරන කල්හි ක්‍රමයෙන් සමාධිය දියුණු වී ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංග තුනෙන් යුක්ත වන තෘතිය ධානයද සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් යුතු වන චතුර්ථ ධානයද උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුක්ත වන පංචම ධානයද ඇතිවේ. ධානයෙන් යුක්ත වන සිත්වලට ධ්‍යාන සිත්‍යයි කියනු ලැබේ. රූපාවචර කුසල් සිත් පස විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිතය. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යාන සිතය. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන සිතය. සුඛ, ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යාන සිතය. උපේක්ෂා, ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන සිතය. යයි රූපාවචර කුසල් සිත් පසක් වේ. රූපාවචර විපාක සිත්. රූපාවචර ධ්‍යාන උපදවාගත් තැනැත්තා ධ්‍යානයෙන් නොපිරිහිරි කලුරිය කළහොත් වැරදීමක් නැතිවම බ්‍රහ්මලෝකයෙහි උපදින්නේය. මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකේහි රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. ඒ සිත එහි පහළ වීම බ්‍රහ්ම ලෝකයේ ඉපදීමය. රූපාවචර කුසල ධ්‍යානයන් උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධ්‍යාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදින ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත්‍ය. එක් එක් කුසල ධ්‍යාන සිතකට විපාක සිද්ද එක බැගින් ඇති බැවින් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන චිත්තේ යන ආදී වශයෙන් රූපාවචර විපාක සිද්ද පසක් ඇත්තේය. රූපාවචර ක්‍රියා සිත්. ධ්‍යාන සුවය විසිය හැකිවනු පිණිසද, ඉර්ධි ප්‍රාතිහාරය කිරීමේ බලය ලබනු පිණිසද රහත් වූද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වේ. රූපාවචර ක්‍රියා සිද්ද විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධාන සිතය යනාදීන් කුසලය සේම පසක් වේ. කුසල් සිත් පසය විපාක සිත් පසය ක්‍රියා සිත් පසයයි රූපාවචර සිත් පසලොසකි. මේ ධාන සිත්වල සුඛ යන වචනයෙන් කියවෙන්නේ සෝමනස්සයමය. උපේක්ෂා යනුවෙන් කියවෙන්නේ උපේක්ෂා වේදනාවය. මේ සිත්වල ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත්‍ය. පංචම ධාන සිත් තුන උපේක්ෂා සහගත සිත්‍ය. රූපාවචර සිත් පසලොසෙහි ප්‍රථමාදී ධාන සිත් තුන බැගින් ඇත්තේය. සෝමනස්ස සහගත සිත් 12ක් ඇත්තේය. උපේක්ෂා සහගත සිත් තුනක් ඇත්තේය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත්වල අසංඛාරික, සසංඛාරික භාවය විචාරණයෙන් අභිධර්මීය උගිනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වරූප බෙදීමේදී සිත් ගණන ගැනීම පහසුව සඳහා ඒවා සසංකාරික සිත්වලට ගණන් ගනිති. ප්‍රශ්න 1. රූපාවචර සිත් කාට ඇතිවන ඒවාද? 2. රූපාවචරාදී සිත් තුන් කොටසට පොදු නම කුමක්ද? 3. රූපාවචර චිත්තය පසලොස් වැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන්ද? 4. ධ්‍යාන කොතෙක්ද? 5. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේද? 6. ප්‍රධාන ධ්‍යානාංගය කුමක්ද? 7. විපාක දීමේදී රූපාවචර කුසලයේ හා කාමාවචර කුසලයේ වෙනස කුමක්ද? 8. රූපාවචර විපාක චිත්තේ යනු කුමක්ද? 9. රූපාවචර ක්‍රියාසිත් කෙබඳු සිත් කොටසක්ද? 10. රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? 11. උපේක්ෂා සහගත සිත් කොතෙක්ද?